ඇත්තටම කියනවා නම් මේ අපේ ඉතිහාසයේම බොහොම නොවිරුදු වැඩිවීමක් තමයි අද ඉඳන් පත්වලා තියෙන්නේ. වාහනවල මේ ආනයන බද්ද, එක්සයිස් බද්ද ඉත අති විශාල ප්‍රමාණයෙන් වැඩි කරලා තියෙනවා. පහුගිය සති දෙක තුනක් පුරාවට තිබුණ මේ වාහනවල වටිනාකම් ගැනීම පිළිබඳ ගැටලුව, ඒ ගැටලුව निराකරණය කිරීම දක්වන ගමන්ම මේ නිෂ්පාදන බද්දත් අවම මේ නිෂ්පාදන බද්ද කලින් තිබුණට වඩා විශාල ප්‍රමාණයෙන් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රියස්සගේ කාර්ය ලක්ෂ 33ක් තිබුණ බද්ද ලක්ෂ 72කමාරක් දක්වා ඉහළ යනවා. ඉතින් මේ වගේ හැම වාහනයක්ම වැඩිලා තියෙන, ඒ වගේම අපි කියන ත්‍රිවිල් රථත් ලක්ෂ 4ක් විතර වෙලා තියෙනවා එක රථයක්.